අපේ බදු බලපත්‍රයකට යන්න බෑ. අපිට සාධාරණ රටේ බදු බලපත්‍රයක් නැතුව අපිට සානදායි ඔප්පක් අපිට ලබා දෙන්න අපේ ඉඩම් වල අයිති අපිට ලබා දෙන්න කියලා අපි දින 3ක් තුරා මේ උද්ඝෝෂණ අපි සහභාගී වෙලා ඉන්නේ. අපිට යම් පිළිතුරක් සාධාරණ ලැබුණොත් අපි ඉදිරියට මේ උද්ඝෝෂණ ඉදිරියට ක්‍රියාත්මක කිරීම අපි බලාපොරොත්තු වෙනවා. කිසිම හැකිලීමකින් තොරව අපි ප්‍රකාශ කරනවා මේ උද්ඝෝෂණ දිගටම ප්‍රකාශ කරනවා. අපිට යම් සාධාරණ විසඳුමක් ලැබුණොත් වසර 41ක් තිස්සේ මේ නගරයේ මේ ගම්මානයේ මේ ප්‍රදේශයේ ඉන්න මිනිසුන්ට යම් කිසි අයිතියක් ලබා දෙන්න පාලකයෝ අසමත් වෙලා තියෙන මොහොතක එයත් එක්ක විවිධ අවස්ථාවල විවිධ විදිහට සාකච්ඡා කරලා මේ සියලු සාකච්ඡාවලට පිළිතුරු නිසි පිළිතුරු අපි බලාපොරොත්තු වෙන ආකාරයෙන් විසඳුමක් අපිට ලබා නොදුන තත්ත්වයක් ඇතුලේ අපි අද උද්ඝෝෂණයට අවතීර්ණ වෙලා තියෙනවා.